ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි සුමින්ද සිල්වා මහත්මයා, සරෝජනී නෝනා මහත්මිය, අද දිනත් ඊටාම වටිනා පින්කමක් තමන්ගේ ආදරණීය දෙමව්පියන් සිහිපත් කරගෙන සිදු කළා නිමාටපත් වෙච්ච අවස්ථාව. මෙවැනි පින්කම් වලට ධර්මයේ සඳහන් කරන්නේ කෘතවේදී පින්කම් කියලා. කලගුණ සැලකීමේ පින්කම් කියලා. ඉතින් වාර්ෂිකවම මේ පින්කම ඔබ ඊටාම ඕනෑකමින් සිදු කරනවා. ඉතින් මේ අවුරුද්දේ පින්කම බොහොම ඊටාම ලස්සනට සිදු කළා. ඉතින් මම හිතන්නේ ලංකාවේදී දානයක් සිදු කරනවා වගේ සියලෝම දානෝපකරණ සහිතව හාමුදුරුවෝ හත් නමකට පූජා කරන දානයක් වගේ හිතලා බොහොම ලස්සනට දානය පූජා කළා. ඉතින් කිසිම අඩුවක් නැතුව සියලෝම අංගෝපාංග සහිතවයි මේ දානය මේ පින්නතුන් මේ සිදු කළේ. ඉතින් මම හිතන්නේ මේ පින්නතුන් හුඟක් වැඩ රාජකාරී තිබෙද්දී තමන්ගේ දරුවන්ගේ බොහොම කාර්යබහුල ජීවිත ගත කරද්දීත් තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් කරන්න ඕන යුතුකම කියලා හිතලා බොහොම ඕනෑකමින් මේ පින්කම වාර්ෂිකව මේ පින්නතුන් සිදු කරනවා. පින්නතුනේ ඔබ මේ පින්කම සිදු කිරීමේදී කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙනවා. එකක් තමයි තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් කළගුණ සැලකීම. අනිත් පැත්තෙන් ඒ කළගුණ සලකන්න ඉදිරිපත් කරගත්තෙත් මේ ලෝකයේ කළගුණ සලකන අතුරින් ඉහළින්ම අපි කළගුණ සලකන්න ඕන කණ්ඩායමක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත්. අපි අමත අත දෙන්න අපට ජීවිතයෙන් වාහ උදව් කරපු අය. ඉතින් ඒ අය නිසායි අද අපි මේ විදිහට ජීවත් වෙන්නේ. ඒ වුණත් පින්නතුනේ අම්ම තාත්ත දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ අපි අම්මගේ කුසේ පිළිසඳ ගත්තට පස්සේ. නමුත් මේ ලෝකේ අපි පහළ වෙන්න කල්ප ගානකට කලින් ඉඳන් අපට යම්කිසි උත්තමයක් පිහිට වෙලා තියෙනවා. අපි ගැන හිතලා බොහොම කැපවීමක් කරලා දාන ආදී පාරමිතා පුරලා සුවිශාල කැපවීමක් අප වෙනුවෙන් කළා තියෙනවා. ඒ කවුද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් අපි වෙනුවෙන් ඇස්සිස් මාස්ලේ දන් දෙලා මේ වටිනා දහමක් ලෝකෙට ඉදිරිපත් කළා. ඉතින් ඒ දහම අපි වෙනුවෙන් උන්වහන්සේ මේ ඉදිරිපත් කළේ. බුදුහාඳුර පිරණ පෑවට පස්සේ ඒ මහා සංඝරත්නයේ වසර 2500කට අධික කාලයක් පරපුරෙන් පරපුරට දිවි පරිත්‍යාගයෙන් මේ දහම රැගෙන ආවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙනුත් බුදුරජාණන් වහන්සේලා වෙනුවෙනුත් ඔබ මේ කළගුණ සලකන අවස්ථාව. ඉතින් ලෝකයේහි යම්තාක් හොඳ දේවල් යහපත් ගතිගුණ කියලා දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම තමයි කළගුණ සැලකීම කියන කාරණය. ඉතින් අන්නේ කළගුණ සලකන ප්‍රධාන අංග දෙකක් ස්ථාන දෙකක් ඔබ මුල් කරගෙනයි මේ පින්කම කළේ. එක අතකින් තමන්ගේ අමත අතට පින් අනුමෝදන් කරන්න, අනිත් අතින් මහා සංඝරත්නයට ඒ වගේම බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් විදියට කළගුණ සලකන්නට ලෝකයාගේ අනුත්තර පුණ්‍යශ්‍රේෂ්ඨ වෙනුවෙනුයි ඔබ මේ පින්කම් කළේ. පින්නතුණු ස්වාමීන් වහන්සේ ළමතනකොට සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවෝ කියලා කියනව නේද? බුදුරජාණන් වහන්සේටත් අපේ හාමුදුරුවෝ කියලා කියනවනේ. අපි ආදරයට කියනවනේ. නමුත් පින්නතුණේ ත්‍රිපිටකයේ කොහෙවත් අපේ හාමුදුරුවෝ කියලා නැහැ. අපේ බුදුහාමුදුරුවෝ කියලාත් නැහැ. කොහොමද දැක්වෙන්නේ? මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ, මගේ බුදුහාමුදුරුවෝ, මගේ ධර්මය, මගේ සංඝයා කියලා කියන. අපේ හාමුදුරුවෝ කියලා නැහැ. අපේ බුදුහාමුදුරුවෝ කියලා නැහැ. මගේ බුදුහාමුදුරුවෝ, මගේ ධර්මය, මගේ සංඝයා කියලා කියන්නේ. ඒ තරම් ලෙංගතුකමක්, ඒ තරම් ආදරයක් මේ තෙරුවන් වෙත දක්වලා තියෙනවා. ඇයි ඒකට හේතුව? අපේ ජීවිතයට මේ තරම් ආලෝකයේ සපයපු වෙනත් කෙනෙක් නැහැ, වෙනත් පිරිසක් නැහැ. ඒ තරම් ආදරෙන් තමයි බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට අපේ පින්තුන් සලකලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙත ආපු රජවරු, සිටුවරු, ඇමතිවරු, ඒ වගේම ශ්‍රද්ධාවන්ත අය නිතරම කියන්නේ මගේ බුදුහාමුදුරුව කියලා, මගේ ධර්මයේ කියලා, මගේ සංඝයා කියලා කියන්නේ. ඒ තරම්ම ඒ අය මේ තෙරුවනේහි ආනිසංස වටිනාකම අවබෝධ කරගෙන හිටියා. ඉතින් ඔබත් මේ පින්කම් කරන්නේ ඒ වගේ බොහොම ආදර ගෞරවයෙන්. ඉතින් තමන්ගේ ගෙදර හැදෙන ගහක ගෙඩියක් වුණත් ස්වාමීන් වහන්සේලුණෙන් පූජා කරන්න කියලා හැඟීමෙන් තමයි ඒව කටයුතු කරන්නේ. ඒ වගේම මේ දානෝපකරණ දිහා බැලුවත් මම හිතන්නේ බොහෝ දවස් ගානක් ඔබ හිතලා බලලා කල්පනා කරලා ඊටහම රසවත් විදියට මේ හැමදේම අංග සම්පූර්ණ විදියට ඔබ කළේ මේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන කෙරෙහි ගෞරවයෙන් ආදරයෙන්. අනිත් කාරණේ තමයි වෙනතුනි, අපි මේ දේවල් කරද්දී, මේ පරිත්‍යාගයේ ශාසනය වෙනුවෙන් කරද්දී එකාතකින් අපට ලොකු කුසලයක් අත්පත් වෙනවා. අපේ ජීවිතයේ නිරෝගී බව ලබන්න, දිගාසිරිය සම්පත් ලබන්න, ඒ වගේම අපි කරන එදිනෙදා කටයුතු හොඳින් සඵල කරගන්නට මේ පින්කම අපට ආශිර්වාදයක් වෙනවා. අනිත් දේ තමයි අපට ජීවිතයේ අනතුරු වෙන්න තියෙනවා නම්, රිය අනතුරක් වෙන්න පුළුවන්, ලෙඩ රෝග වෙන්න පුළුවන්, සොර සතුරන්ගෙන් අනතුරක් වෙන්න පුළුවන්, කුමන හෝ අනතුරක් වෙන්න තියෙනවා නම්, අන්න ඒ දේවල් බොහෝසේ අඩුවන්නට, ඒවා යටපත් වන්නට මෙන්න මේ කරන කුසල කර්ම ශක්තියෙන් තමන්ට ආශිර්වාදයක් වෙනවා. අනිත් දේ තමයි පින්නතුනි, අපිට නිරෝගී බව දිගාසිරිය සම්පත් ලැබලා අපේ ජීවිතේ සතුටෙන් ගත කරන්නට මේ පින්කම ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ මේ පින්කම අද සිදු කළාම ඇතැමිට ලබන අවුරුද්ද වෙනකම් මේ පින්කම ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අනේ අපි අම්මා තාත්තා වෙනුවෙන් මේ අවුරුද්දේ පින්කම හොඳවට සිදු කළා නේද කියලා ඒ හිතන මොහොතක් පාසාම පින්කම අද දින කරන වගේ කියලා හිතලා හැමදාම මේ පින්කමේ ආනිසංසය ආශිර්වාදය අපිට ලබා ගන්න පුළුවන්. ඒක තමයි පින්කම් වලින් ලැබෙන ප්‍රධාන ආනිසංසය. දෙවෙනි කාරණේ තමයි පින්නතුනි, මෙවැනි පින්කම් සිදු කරගෙන අපේ ජීවිතයේ දෙවණියට අපි ලබා ගන්න ස්ථාවරත්වය තමයි අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. අපි කොයි මොහොතේ මරණයටපත් වුණත් ඒ මරණයටපත් වෙලා කිසිදාක අපාගත නොවන විදිහට අපට නිවන් දකින කම්ම සුගතිගාමි වන්නට හොඳ ස්ථාවරත්වයක් ඇති කර ගන්නට මේ පින්කම අපිට ආශිර්වාදයක් වෙනවා. බුදුහාඳුර ඊටාම පැහැදිලිව දේශනා කළා යම් කිසි කෙනෙකුට සුගතිගාමි වෙන්නට හේතු වන කාරණා මොනවද කියලා. එහිදී උන්වහන්සේ දක්වනවා බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යම් කිසි කෙනෙක් හදවතින්ම බුදුහාඳුර සරණ ගිහිලා ඉන්නවා නම්, ධර්මයේ සරණ ගිහිලා ඉන්නවා නම්, සංඝයා සරණ ගිහිලා ඉන්නවා නම්, ඊළඟට පානාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවා නම්, අදින්නා දානා පටිවිරතෝ හෝති, සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්නවා නම්, කාමයේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, කාමයේ වරදා හැසිරීමෙන් වෙන් වෙලා ඉන්නවා නම්, මුසාවාදා පටිවිරතෝ හෝති, බොරු කීමෙන්, එවාගෙම සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පරිවිරතෝ හෝති, රහමෙර පාණෙන් වෙන් වෙලා ඉන්නවා නම්, මෙන්න මේ ගුණාංග අට පින්නතුනි ත්‍රිවිධ රත්නයේ සරණ යාමත් පංචශීලයේ ආරක්ෂා කිරීමත් තමයි අනිවාර්යයෙන්ම සුගතිගාමී වීමට හේතුව. අපි කොයිතරම් අනතුරකින් මිය ගියත්, කොයිතරම් ලෙඩ දුකකින් මිය ගියත්, අපට ලොකු ස්ථාවරත්වයක්, ලොකු රක්ෂණයක් තියෙනවා අපි කිසිදාක දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. ඉතින් මේක පින්නතුනි බුදුදහමෙන් විතරයි අපට මේ ස්ථාවරත්වය අපිට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. වෙනත් ආගම්වලටත් පින්කම් කළා සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් ඒක ස්ථාවර නැහැ. නමුත් බෞද්ධයන් හැටියට අපි හරියට මේ කාරණා දැනගෙන ඉන්නව නම් අපට තියෙන ලොකු රැකවරණයක් තමයි අපි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියන එක. තමන්ට වගේම තමන්ගේ ළඟම ඥාතීන්ටත් මෙන්න මේ වරප්‍රසාදය අපි ලබා දෙන්නට ඕන. නිතර බුදුන් දහම් සඟුන් තෙරුවන තමන්ගේ හිතේ හදවතේ තියෙනවා නම්, හැකිතා දුරට තමා පංචශීල රකිනවා නම්, ඇතැමිට එකපාරම පහම රකින්න බැරි වෙන්න පුළුවන්. තමන් අද දවස් එකක් රකින්න පුළුවන්. හෙට දවස් තව දෙකක් රකින්න පුළුවන්. එහෙම එහෙම කවදා හරි අපි මේ පංචශීලයම ස්ථාවරව රකින අය බවට පත් වෙනට ඕන. එහෙම වුණු පමණට තමන්ගේ ජීවිතයට මේ පින්කම් වලින් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. තමන්ගේ සසර ගමනට ඒක ලොකු සුරක්ෂිත භාවයක් ලැබෙනවා. එතකොට එකාතකින් නිරෝගී සම්පත්තිය දිගාසිරිය ලබන මේ පින්කම් ආශිර්වාදයක් වෙනවා. දෙවෙනි අවස්ථාව විදියට අපට සසර දුගතිගාමී නොවන විදියට ස්ථාවර රැකවරණයක් ලැබෙනවා. තුන්වෙනි කාරණය තමයි අපට මේ ජීවිතයේ බරපතල දුක් පීඩා වලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඇතැමිට බරපතල රෝග වලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඇතැමිට අපි බලාපොරොත්තු නොවන වෙලාවෙදී අපට එක්තැන් වෙන්න සිද්ධ වෙනවා. සමහර ලෙඩ දුක් අනතුරු වලටපත් වෙනවා. අන්නේ වෙලාවකදී හිතට දුකක් ඇති නොවන විදියට මනස හදාගන්නටත් මේ පින්කම අපි උපකාරී කරගන්නට ඕන. අනිත් දේ තමයි අපි ඉතාම ආදරය කරන අය අපි ජීවත් වෙලා ඉන්න කාලෙදිම ඒ අය මරණයටපත් වෙන්න පුළුවන්. ඒක අපට නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඕනතරම් සමාජයේ දැකලා තියෙනවා තමන් ඉතාම ආදරය කරන අය තමන්ගේ ඇස් දෙක ඉදිරිපිටදීම මරණයටපත් වෙන ආකාරය. අන්න එවැනි දෙයක් අපට වුණොතින් අපි කලින් මේ සඳහා හිත හදාගෙන දින්නේ කියන එක කලින්ම මතක තියාගන්නට ඕන. බුදුහාමර දේශනා කළා සබ්බේ පේහි මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ අබින්හන් පච්චවේ කිතම්බං. තමන් ප්‍රියමනාප දේවල් වලින් බඩු භාණ්ඩ වලින් විතරක් නෙවෙයි, තමන්ගේ ඥාතියින්ගෙන් විතරක් නෙවෙයි, තමන්ගේ මේ ශරීරේනොත් තමට කවදා හරි වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. අන්න ඒක කලින් දැනගෙන ඉන්න කෙනා ඒ தත්වෙට පත් වෙන කලින්ම තමන් හිත හොඳට ආරක්ෂා කරගන්නවා, හිත දියුණු කරගෙන ඉන්නවා. මෙවැනි தත්වයකට පත් වුණොත් මම කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියලා අන්න ඒ සඳහා පින්තුනේ නිතරම අපි කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. නිතර සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අපි වඩන්නට ඕන. අන්න ඒ දහම තුන අපි ඉදිරියට ගමන් කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආරක්ෂාවක් තමයි අපේ ළඟම ඥාතියෙකුගේ මරණයකදී අපට දුක් නොවෙන්නට අපට හිත හදාගන්නට පුළුවන්. ඔබ අහලා ඇති බුදුහාඳුරෙන් කාලේ කිසහා ගෞතමී තමන්ගේ එකම දරුවා නැති වුණා. නැති වෙලා බොහොම සංවේගයටපත් වුණා. ඒ කිසහා ගෞතමී මේ මහා දුකෙන් නිදහස් වුණේ මේ ධර්මයේ තුරට ඇවිල්ලා. ඒ වගේම පටාචාරාව ඔබ දන්නවා. පටාචාරාවට මරණ කීයක් සිදු වුණාද? එකම දවසකදී මරණ 6ක් සිද්ධ වුණා. තමන්ගේ දෙමව්පියන් නැති වුණා, තමන්ගේ ස්වාමි පුරුෂය නැති වුණා, සහෝදරය නැති වුණා, තමන්ගේ පුතාලා දෙන නැති වුණා. එක දවසට මරණ 6ක් සිද්ධ වෙච්ච මේ තැනැත්තිය හිත හදාගත්තේ මේ ධර්මයේ තුරට ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි බන්දුල මල්ලිකාව ගැන අහලා ඇති. බන්දුල මල්ලිකාවට දරුවෝ 32 දෙනෙක් හිටිය නෙවුල්ලු දරුවන් පුතාලා. ඒ 32 දෙනාත් බන්දුල සේනාධිපතියත් කියන මේ 33 දෙනාම කොසොර රජතුමාගේ යුද සෙබළුන් අසින් සේවය කළේ. මේ 33 දෙනාම ලොකු අනතුරකින් යුද බිමේදී මරණයට පත් වුණා. බන්දුල මල්ලිකාව මේ ඇතිවෙච්ච මහා දුකෙන් නිදහස් වෙනට ඇයට ධර්මයේ උපකාරය වුණා. මේ 33 දෙනාම මරණයට පත් වුණා කියන කාරණය ඒ පණිවිඩය එනකොට බන්දුල මල්ලිකාව දානයක් පූජා කරමින් හිටියේ. මේ පණිවිඩය අහලා නෙතට කඳුලක් නොවන විදියට ඇය හොඳට හිත සිහිය නුවණ තුල පවත්වා ගත්තා. පින්නතුනි බලන්න මේ වගේ දුක් සමුදායකින් අපට නිදහස් වෙන පුළුවන් නම් තමන්ගේ දරුවෙක් ඥාතීන් ටික ඔක්කොම එක දවසකදී එක මොහොතකදී මරණයට පත් වුණා කියන කාරණය තුලදීත් බුදුහාඳුර සරණ ගිහිපු ශ්‍රාවකයන් ඒ දුකෙන් නිදහස් වෙන විදියට හිත හදාගෙන හිටියේ. මෙන්න මේක තමයි පින්නතුනි අපට ධර්මයෙන් ලැබෙන ඉහළම ආනිසංසය. මෙන්න මේ විදියට ඔබ මේ දෑතින් පූජා කරන දාණයෙන් එක අතකින් මේ ජීවිතය සුරක්ෂිත කරන ගමන් අනිත් අතින් පරලෝක ජීවිතයේ සුගතිය ස්ථාවර කරගන්න ගමන් අනිත් පැත්තෙන් ජීවිතයේ ඕනෑම අභියෝගයකදී නොසැලී අකම්පිතව මුහුණ දෙන්න පුළුවන් විදියට ධර්මයෙන් අපි ශක්තිමත් වෙන්නට ඕන. මෙන්න මෙහෙම වුණොත් තමයි පින්තුනි ඇත්තටම අපි මේ දුර්ලභව ලැබපු බුද්ධෝත්පාද කාලයෙන් අතිසේ දුර්ලභව ලැබපු සම්බුද්ධෝත්පාද කාලයෙන් ඒ වගේම ශන සම්පත්තියෙන් අපි ප්‍රයෝජන ගත්තායි බවට පත් වෙන්නේ. ඉතින් එහෙම සිදු කරන්නට ඔබ මේ අද සිදු කරපු මේ දානමය පින්කමත් ඔබේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හුඟා සතුටට පත්වනට. ඉතින් මේ විහාරස්ථානයේ සිදු කරන මේ අවසාන දින කීපය මේ ස්වාමීන් වහන්සේලා මේ විහාරස්ථානයේ ඉන්නේ. ඇතැමිට මේ පන්සලේ කරන අවසාන පින්කමත් වෙන්න පුළුවන් මේ පින්කම. ඉතින් ඔබ ඒකටත් දායකත්වයෙන් දක්වලා ඔබ හුඟා සතුටට පත්වෙන්න අවුරුදු 19 ක කාලයක් මේ විහාරස්ථානයේ මේ ස්ථානයේ තිබුණා. තිබිලා නැව අලුත් ස්ථානයකට යන්නට බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී මේ ස්ථානයටත් ආශිර්වාද වන්නට ඔබේ මේ පින්කම හේතුවක් වෙනවා. ඉතින් මේ විහාරස්ථාන ගොඩනගන්නට අපේ බෞද්ධ පින්වතුන් දායකත්වයෙන් දක්වූ වගේම ඉතින් මෙවැනි ස්ථාන ගොඩනගන්න මේ රටේ හිටිය අය කතෝලික අයත් යම් කිසි දායකත්වයක් දක්වලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ තැන්වල මේ ස්වාමින් වහන්සේලා ලස්සනට වැඩ හිඳිමින් හුඟා හොඳට පින්කම් කළා අපේ පින්නතුන්ට කුසල් වැඩෙන ස්ථාන බවට පත් කරගත්තේ. ඉතින් ඒ ගැනත් ඔබ හිතලා සතුටට පත්වන්න මේ ස්ථානයෙන් නික්මෙලා යන්නට මේ මොහොතකට ආසන්නයේ සිදු කරන පින්කමට ඔබත් දායකත්වයෙන් දැක්වුවා කියලා. ඉතින් මේ සිදු කරගත් සියලුම පුණ ධර්මයන් මේ ස්ථානයේ ගොඩනගන්නට උදව්පකාර කළ හැම දෙනාටම මේ ස්ථානයේ නඩත්තු කරන්නට මෙව මිලදී ගන්නට ධාර්මික උපයලපු වස්තුව සාසන වෙනුවෙන් නිර්ලෝභීව කැප කරපු හැම දෙනාටම මේ පින්කම පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. ඒ වගේම විශේෂයෙන් අද සිහිපත් කරන මීට වසර 3කට කලින් මිය ගිය රෝමසිරි විජේසේකර මහත්මා, සරෝජනී නෝනගේ ආදරණීය පියතුමා, ඒ වගේම පද්මාවතී මෙන්ඩිස් ගුණසේකර මහත්මිය, වංසට්ටි මලා විජේසේකර මාතාව, අබේසිරි විජේසේකර මහත්මා, සේසිරි විජේසේකර මහත්මා ඇතුළු ඒ මියගිය සීල ඥාතීහු මේ පිණින් සුවපත් වෙත්වා. එවාගේම මේ ස්ථානයේ ගොඩනගානට උදව්පකාර කළ මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සිටින සියලුම දෙනාත්, එවාගේම මේ ස්ථානයට අරගෙන සිටින යම් තාක් දෙවිදේවතාවුන් පිරිසක් වෙත්නම් ඒ සියලුම දෙනාත් මේ දක්වා මේ විහාරස්ථානයේ සිදු කරපු සියලු පින්කම් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ හැම දිනාටම මේ පින සසර ගමනේ සුවපත් භාවයේ පිණසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පැන් වාදනය අරගෙන පැන් වඩමින් අපි පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා තමගේ ඥාතීන් හොඳවට සිහිපත් කරගෙන අපි පැන් වඩලා පින් අනුමෝදන් කරමු. ගාථාව කියලා ඉඳම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේන හොන්තු ඥාතයෝ යථා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං නේවමේ වයිතෝ පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවත් ඒවමේ වයිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මියුතුම් පින සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව සුමිද සිල්වා මහත්මා, සරෝජනී නෝන ආදරණීය දරුවන්, ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින තමන්ගේ ආදරණීය ඥාතීන් ඇතුළු හැම දෙනාටම, ඒ වගේම සුසන්ත මහත්මා ඒ ගෙදර ඥාතීන් ඇතුළු හැම දෙනාටම මේ පින්කම දෙවියන්ගේ ආශිර්වාදයෙන්, ඒ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතා චම්හෙහි සම්බදං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා චම්හෙහි සම්බදං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දේ. හොඳයි පිනතුනි, අද දින සිද කරන්නට බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව ඉතාම ලස්සනට සිද කරගන්න ලැබුණා කියලා බොහොමත්ම සතුටට පත්වන්න, ඒ වගේම දිනපතාම මේ පින්කම ගැන හිතලා තව තවත් සතුටට පත්වන්න මේ පින්කමෙහි ආනිසංශ කල්පනා කරලා එසේ සිදු කරන ගන්න ගමන් මේ සිදු කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංශෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.